මම රීකවුන්ට් එකට යන්න මේවන කොටත් නීතිඥවරු මේක සාකච්ඡා කළේ ඉවරයි. දැන් වත්කරණායකතුමාට මම රීකවුන්ට් එකට යනවා කියලා. මම හිතන්නේ අද මේ මැති වෙන කොමසාරිස්තුමව සම්බෙන්ද යනවා. මේ ඊළඟ සතිය ඇතුළතදී මම ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නවා. මේක තමයි ඇත්තටම කතා කරනකොට මනාප ක්‍රමේ තියෙන චැතම පැත්ත. මනාප ක්‍රමේ නිසා තමාගේ සමහර වෙලාවට පුරුෂ පාර්ශ්වයට හයියක් තියෙන කාන්තාවන්ට වැඩිය සටන් කරන ඒ වගේ මං මගින් ගැන විශාල මඩ පාරක් ගෙනිච්ච මුල ඉඳලම ඒ වගේ UMP good governance කියන වෙබ්සයිට් එකක් හදලා මේකෙන් ගැහුවා මට මාව එළියට දාන්න මම සුද්ධ කරන්න පක්ෂේ කියලා මම බෞද්ධ විරෝධී කිව්වා පුදුම කතන්දර ටිකක් ඒ UMP good governance වෙබ්සයිට් එකට ගියොත් මට ගහපු මඩ ගහලා ඡන්දෙ දී යුත්තේ කාටද කියන එකත් ඒකේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබ්බයි ඒ වගේ ඒවා දකිනකොට මට ඉතන මේ මනාප ක්‍රමේ තියෙන කැතපැත්ත දිහා බලලා මම කනගාටු වෙනවා.